භාවනාවකින් කවරක් හෝ කෙනෙක් කරනවා. ඒ කරන අවස්ථාවේදී භාවනා වශයෙන් මේ තනත්තාට උපදින්නේ කුසල් කාමාවචර කුසල් සිත්. ඒ කුසල් සිත් උපදන අවස්ථාවේදී අකුසල් සිත් නැහැ. කාම රාග, රූප රාග, අරූප රාග ආදී වශයෙන් ලැබෙන ඒ අකුසල් වලින් යුක්ත ඒ කෙලෙස් වලින් යුක්ත සිත් උපදින්නේ නැහැ. කොටින් කියනවා නම් අකුසල් සිත් උපදින්නේ නැහැ. භාවනාව. එතින් ඒ කෙලෙසුන්ගේ තිබෙන අනුසය භාවනා කිරීම නිසා නැති වෙනවා නෙවෙයි. දෙයෙන් භාවනා කිරීම නිසා ඒ අනුසය ශක්තිය නැතිව ගියේ නැහැ. ධ්‍යාන ලබා ගත්තා. නොපිරිහුණු ධ්‍යාන ඇතිව සිටියා. ඒ ධ්‍යාන නිසා උපදවා ගත්ත අභිඥා බලයෙන් අහසින් ගියා. අනුසය තිබෙන. ඒ අනුසය තිබෙන නිසා තමයි ඕනෑ වේලාවක ඒ අනුසය ශක්තියක්ව පැවති ධර්මය මතු වෙලා පරිඋත්ථාන වෙලා ධ්‍යානය කැදී බිදී ගොස් අභිඥාව සුනු විසුනු වී පොළොවට පාපු අවස්ථා පිළිබඳව දක්වා තිබේ. ඒ මොකද අනුසය තිබුණු නිසා. ඒ අනුසය අවස්ථාවේ අනුසය අවස්ථාවේ නැවැත්වීම එහෙම නැත්නම් ඒ අනුසය අවස්ථාව මේ පිටිදැකීමත් ඒ භාවනාවෙන් ඔය භාවනාවේදී ඒ අවස්ථාවේදී සිදුවන්නේ නැහැ. දැන් අපි කියමු අපි දැන් මේ අවස්ථාවේදී දැන් මේ පින්නතුන්ටයි මතයි කියන අප දෙපිරිසටම උපදනාය උපදෙමේ මොනවද කුසල් සිත් උපද මේ කුසල් සිත් උපදින නිසා අප තුළ අප්‍රහීන වශයෙන් පවත්නා ඒ අනුසය ධර්මයන්ගෙන් එකක්වත් නැති වුණේ නැහැ. ඒ සත්‍ය අප තුළ අප්‍රහීන වශයෙන් තියෙන අනුසයම් තියෙනවා. අනේ එහෙම තේරුම් ගන්න ඒ අනුසය පරිඋත්ථානයි කියන්නේ මේ කුසල සිත නෙවෙයි එතකොට උපදින්නේ. අර අනුසය වශයෙන් පැවති ඒ ධර්මයන් අතුරෙන් එකක් හෝ කීපයක් හෝ සිතක ලැබෙන ඒ පරිඋත්ථානයි. ඒකට සිතක උපදිනවා. එතකොට ඒවා අනුසය ධර්මයන් සිතක උපදින අවස්ථාවක ඒ සිත අකුසල් සිතක්මයි. ඒක වෙන කියන්න දෙයක් නැහැ ඒක. අකුසල් සිතක්මයි. ඒ පරිඋත්ථානයි. ඒ පරිඋත්ථානයෙන් පස්සේ ඊ වීතික්කමේට එන්නේ. වීතික්ක. වීතික්කමේ තමයි සීමාව ඉක්මවා යන. තවත් විදිහකින් කියනවා නම් සිල් බිඳ ගන්න අවස්ථාව ගන්නේ. සිල් බිඳ ගන්න අවස්ථාව. විතික්කම අවස්ථාව. එතකොට ඒ අකුසල් සිතේම අවස්ථා දෙකක් හැටියටයි පෙන්වන්නට තිබෙන්නේ. පරිඋත්ථාන කෙලෙසුන්ගේ පරිඋත්ථාන අවස්ථාව ඊළඟට වීතික්කම අවස්ථාව. මේ අවස්ථා දෙකේදීම අකුසල් සිත් නැතිය. අකුසල් සිත්. එහෙම වන්නට පුළුවන් ගන්නේ අර අනුසය තිබෙන තුරු. දැන් ඒ නිසා ප්‍රහාන දක්වන තැනදී මේ පරිඋත්ථාන වීමයි වීතික්කම වීමයි කියන මේ දෙක නවත්වන්නට බෑ අනුසය තිබෙන තුරු. අනුසය තිබෙන තුරු පරිඋත්ථාන වීම වීතික්කම වීමයි කියන එක එකහෙලා එහෙම පිටින්ම නවත්වන්නට බෑ. සාමුලින්ම නැති කරන්නට බෑ. ඇත්තම අවස්ථාවවල දෙන්නට පුළුවන්. නමුත් ඒ එලෙස කරන ඒ తాවකාලිකව කරන ප්‍රහාණයක් තිබෙනවා. ඒකහාන තමා දක්වන්නේ තදංගප්පහාන විස්කම්බනප්පහ. තදංගප්පහාන කියන එකෙන් සිදුවන වැඩේ මේ දැන් සිදුවෙනවා. මේ වේලාවේදී සිදුවෙනවා. දැන් අපට මේ අවස්ථාවේදී උපදින්නේ කුසල් සිත්. ඒකෝර කුසල් සිත් උපදිනකොට අකුසල් සිත් උපදින්නේ නැහැ. අකුසල ධර්ම මුක්ත වෙන්නට මොනවද වෙලා තියෙන්නේ? අකුසල ධර්ම මේ කුසල් සිත් පවත්වාගෙන යනතුරු චිත්ත සංතානෙන් ඉවත් වෙනවා. ඒවයි එහි හටගන්නේ නැහැ. ඒකට මේ කරන ප්‍රහාණය තදංග ප්‍රහාණය. මේ විදිහටම දිගටම හිටියොත් අපි මේ විදිහම කියන්නේ මේ බණම කිය කියා බණ ආහාම නෙමෙයි. කුසල් සිත්ම උපදවා ගනිමින් කටයුතු කළොත් කිසිදු අකුසල් සිතකට එන්නට අවස්ථාවක් නොලැබෙන පරිදි. දැන් භාවනා කරන අය නම් සිහියෙන් යුතුව තමන්ගේ මුළු ජීවිත කාලයම නැත්නම් මුළු දවසම ගත කරනවා නම් එහෙම ගත කරන කෙනෙකුට අකුසල් එන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ අකුසල් ධර්ම නැත්නම් ක්ලේශ ධර්ම හේතනස්සා තමානේ අකුසල් සිත් උපදවා ගැනීමෙන් කලේ කුමක්ද? ඒ අකුසල ධර්මයන්ගේ ක්ලේශ ධර්මයන්ගේ පදංග ප්‍රහාණය. පදංග කියන්නේ තන් අංග කියන එකනේ. පදංග කියන්නේ මේ කුසලාංගයන් තමන්ගේ සංකාමිහි උපදවාගෙන සිටින තුරුම ඒ අකුසල ධර්ම පහවි සිටි වෙන්නේ. කුසල ධර්ම නැහැ. අලෝභය උපදවාගෙන සිටින හේතුවෙන් ලෝභය නැහැ. අද්වේෂයයි පවතින්නේ, ද්වේෂයට අවස්ථාවක් නැහැ. අමෝහය නම් තිබෙන්නේ, මෝහයට අවස්ථාවක් නැහැ. මේ විදිහට ඒ කුසල ධර්මයන්ගෙන් ඊට ප්‍රතිවිරුද්ධ අකුසල ධර්මයන් පහ කර තබනවා. මේ කුසල් සිත් වලින් උත්තර සිටින තුරු ඉතින් භාවනාවේදී ඒකයි සිදුවන්නේ. තදංග විස්කම්බන පහම කියන්නේ ඒ ධ්‍යානවලින් සිදු කරන පහමයි. විස්කම්බන දැන් ධ්‍යානවලින් කරන්නේ නීවරණයන් දුරු කිරීම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. දින් එහෙම නීවරණ වශයෙන් දක්වා තිබෙනවා. කාමච්ඡන්දය කියන නීවරණය නිකන් නීවරණයක් කියලා උපදිනව නෙවෙයි. ඒක ලැබෙන්නේ සිතක. සිතක ලැබෙන්නේ. ඒකට ඒ කාමච්ඡන්ද නීවරණය වශයෙන් ලැබෙන ධර්මයේ කුමක්ද? ලෝභය. ලෝභයෙන් ලැබෙන. එතකොට ලෝභ මූල සිත්. සිතක් වශයෙන් ගන්නවා නම් ලෝභ මූල සිත්. ඒක ලෝභ මූල සිත් වෙනවා අට. කාමච්ඡන්ද නීවරණයේ වශයෙන් ඇතිවන්නා වූ මේ නීවරණ උපරින්නේ ලෝභ මූල සිත් අටේ. ඒ ලෝභ මූල සිත් අට අතුරෙන් යම් කිසි සිතකුයි ඒ කාමච්ඡන්ද නීවරණයක් වශයෙන් දක්වන ඒ ධර්මයේ උපදනා සිත්වන්න. කාමච්ඡන්ද නීවරණය. ව්‍යාපාද නීවරණය. ව්‍යාපාද නීවරණය උපදිනවා නම් ඒ උපදින්නේ මොන සිතේද? ද්වේෂ මූල සිතේ. ද්වේෂ මූල සිත් දෙකක් තියෙනවා. ඒ ද්වේෂ මූල සිතේ ඒ නීවරණය උපදිනවා. තීන නිද්ද නීවරණය. තීන නිද්ද කියන්නේ චෛතසික දෙකක්. ඒ තීන නිද්ද කියන මේ චෛතසික දෙක එක ආකාර ක්‍රියාවක් කෘත්‍යයන් ඇති සිත් දෙකක් බැරි. මේ චෛතසික දෙකක් බැරි. ඒ චෛතසික දෙක එකටමයි ලැබෙන්නේ. ඒ දෙක ලැබෙන්නේ අකුසල් සිත් අතුරෙන්. සකංඛාරික සිත් වශයෙන් දක්වන සිත් පහක. ලෝභ මූල සිත් හතරක් තිබෙනවා සකංඛාරික. ද්වේෂ මූල සිතක් තිබෙනවා සකංඛාරික. මේ සිත් පහේ හැම විටමත් නෙවෙයි ඇතැම් විටක තීන මිද්ද කියන මේ චෛතසික දෙක යෙදෙනවා. ඉතින් මේ තීන මිද්ද නීවරණයේ ඇතිවන අවස්ථාව වන්නේ ඒ දෙක ඒ නීවරණ වශයෙන් මේ සිතක සිත් පහේ යම් කිසි සිතක උපදින කොට තීන නිද්දෙන්න. උද්දච්ච කුක්කුච්ච නීවරණය. උද්දච්ච කුක්කුච්ච කියන දෙක එකතන උපදිනවයි කියලා එහෙම නියමයක් නැහැ. ඒ කියන්නේ කුක්කුච්චය නම් එකට උද්දච්චයයි කුක්කුච්චයයි දෙක ඔවුනෝන්ගෙන් ජෙන්වන්නේ නැහැ. කුක්කුච්චය යම් සිතක උපදිනවා නම් උද්දච්චයත් ඒ සිතෙහි තිබෙනවා. එයි නභාත් කරන්නේ උද්දච්චය කියන්නේ අකුසල සාධාරණ චෛතසිකය. මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච. අකුසල චෛතසික හතරක් තිබෙනවා. ඒවා අකුසල සාධාරණ. අකුසල් සිත් සියල්ලටම පොදුයි. මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච. ඒ නිසා හැම අකුසල් සිතකම ලැබෙන ධර්මයක් උද්දච්ච. කුක්කුච්චය හැම අකුසල් සිතකම ලැබෙන්නේ නැහැ. ද්වේෂ මූල සිතෙහි ලැබෙන්නේ. ඒ හැම විටම නෙවෙයි, ඇතැම් විටක. කළ අකුසල් හෝ නොකළ කුසල් පිළිබඳව පසුතැවෙන ආකාරයක් ඇති වුණොත්, පසුතැවීමක් වෙතොත්, අන්න එහෙම අවස්ථාවලදී තමා කුක්කුච්චය උපදින. ඒ උපදින්නේම ද්වේෂ මූල සිතෙහි. දෝමනස්ස සහගත, පටිඝ සම්පයුක්ත, අසංඛාරික සිත, එම සසංඛාරික සිත කියලා සිද්දෙක් දක්වනවා. ඒ සිද්දෙකෙහි තමයි මේ කුක්කුච්චය උපදින්නේ. ඉතින් උද්දච්චයේ ඒ සිතෙහි තිබෙනවාමයි. ඒ නිසා උද්දච්ච කුක්කුච්චය කියන මේ නීවරණය, ඒ කුක්කුච්චත් එක්කම අරගෙන නීවරණයක් දක්වනවා නම් ඒ උපදින්නේම ද්වේෂ මූල. විචිකිච්ඡාව උපදින්නේ මෝහ මූල. ඒ විචිකිච්ඡා සම්පයුක්ත සිතේ විචිකිච්ඡාව. ඉතින් ඒකෙන් පෙන්නේ මොනවද? මේ නීවරණ කියනවත් ධර්ම වශයෙන් උපදින්නේ සිත්වල. ඒ සිත් කොයි ගොඩේද තිබෙන්නේ? අකුසල ගුණේ. අකුසල් සිත්. අකුසල් සිත්වල ලැබෙන ධර්ම සමූහයකුයි නීවරණ වශයෙන් දක්වන්නේ. ඒවට නීවරණේ කියේ නීවරණන්ති ආවරණ. නීවරණේ කියන්නේ ඒවා ආවරණය කරන ධර්ම. මොනවද ආවරණය කරන්නේ? වහන්නේ මොනවද? වහන්නේ කුසල ධර්ම. කුසල ධර්ම ඇතිවීමට අවහිර කරනවා, බාධා කරනවා. විශේෂයෙන්ම නිවනට යන මඟ. ඒ වගේම ධ්‍යාන වලට යන මාර්ගය. ඒවා ආවරණ. වහන. එතකොට ධ්‍යාන උපදවා ගැනීමෙන් කෙනෙක් ඒ නීවරණ දුරුකොට තබන. ධ්‍යාන ශක්තිය තිබෙන තුරු, ඒ ධ්‍යානයට සමවැදී හැකි බව, ධ්‍යානයෙන් නොපිරිහි සිටින තුරු ඒ නීවරණ ඔබා තබන. ඔබා ඒක තමයි විස්කම්බන ප්‍රහාර. විස්කම්බන. එහෙම විස්කම්බනය කළත් හරියට දිය සෙලෙල් තිබෙන ජලාශයක කට කලයක් කෙනෙක් ඔබන. ඒ කලය එහි ඔබාගෙන තිබෙන තුරු අර දිය සෙලෙල් ඈත් වෙලා තිබෙන්නේ. ඒ වගේ කලකට ක්ලේශ ධර්ම, ඒ අකුසල ධර්ම නැත්නම් නීවරණ ධර්ම ඔබා තැබීමක් මේ විස්කම්බන ප්‍රහාණ කියන එකෙන් උගන්නා. එහෙද ස්ථිර නැහැ. ඒ ධ්‍යාන ශක්තිය පිරිහි ගියොත් යටපත් කළ දුරුකලේ නීවරණ ධර්ම නැවත මතුවේ. එහෙම වෙලා තමයි බොහෝ දෙනෙක් සමහර විටක සීල බෙහෙදයට පවා පැමිණෙති දෙන්නේ. ධ්‍යානත් උපදවාගෙන සිටියේ. නමුත් ධ්‍යානයෙන් පිරිහිලා සීල බිඳගත් අය ඇති වුණේ ඒ කාරණේ නිසා. මොකද එහෙම හිතන්නට හේතුව සුදුසු අරමුණු ලැබුණු කල්හි බලවත්යේ නැගෙන්නට පුළුවන් ශක්තියක් තිබෙන අර අංශය නිසා. අංශය. එනිසායි ධ්‍යානලාභී පවා ධ්‍යානවලින් පිරිහුදි. මේ දිනකින් දන්නවනේ අනුරාධපුරය රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමේ අභිලාෂයෙන් එක් රාත්‍රියකදී රහතන් වහන්සේ නමක් තනිවම තමන්ගේ ගෝලයන්ටත් නොකිය තනියම ඒ ස්ථානයට වැටුණා. ඒ ගෝලයා හම්බුන්ගේ ගෝල නමක් කියලා. ඒ ගෝල නම හම්බුන්ගේ පිටුපසින් ගියා. ඊන් හම්බුරෝ ඒ චෛත්‍යයට වන්දනා කිරීම ආරම්භ කරන්නට යන වේලේ ඇහුව ස්වාමීන් වහන්සේ පූජා කරන්නට මල් ඕනේද කියලා. එතෙන්දී මේ කීවේ මල් තිබේ නම් මේ වගේ සුදුසු තවත් තැනක් කොහෙද? එනම් ස්වාමී මොහොතකට නවතින්න තේයි කියලා ඉර්ධියෙන් ගියා. පෙරහනකට මල් ටිකක් ගෙනත් දුන්නා. පෙරහන. පෙරහන ගන්නන හාමුදුරුවෝ පාවිච්චි කරනවානේ වතුර පෙරහන. ඒ පෙරහනකට මල් ටික. මේ හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ රහතන් වහන්සේ මේ චෛත්‍යයේ අර පේසාවල තියෙනවා පේසාව. ඒ හැම තැනම මල් පුදන්නට පුළුවන් හැම තැනම මල් පිටුව. මේ පෙරහනේ තියෙන මල් ඉවර වෙන්නේ නැහැ. ඒ විදිහටම මල් තියෙනවා හම්බුව පූජා කරා. ඉවයි වැටුනේ. පෙරහනේ මල් ඉවර වෙන්නේ නැහැ. ස්වාමී පූජා කරලා අවසන් නම් පෙරහන අනිත්‍යත් දහනවා. එදින එහෙම කළා මල් ඉවර වුණා. මේ නායක රහත්යන් වහන්සේ බැලුවා තමන් වහන්සේගේ මේ ගෝලයා. ගෝලයාගේ අනාගතයේ කෙබන්නේ. මේ තැනැත්තා ඒ හාමුදුරුවෝ ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන බලයෙන් ඉර්ධි ලබාගෙන සිටිතත් තවම ප්‍රත්‍යඥ පුද්ගලෙක්. ප්‍රත්‍යඥ ඉර්ධියක් කොහොමද තිරෙන්නේ? ලෞකික ඉර්ධියක්. මොහුගේ අනාගතයේ කෙබන්දුද? උන්වහන්සේට පෙන්නවා මොහුට කාලයක් ඉනවා. ඒක ඇහැක් තිබෙන ස්ත්‍රියකගෙන් කැඳ බොන්නටත් සිටිනවා. එහෙම දැක්කා. කිව මට ඔබ පිළිබඳව මේ බඳු දෙයක් පේනවා. ඒ නිසා සිහියෙන් යුතුව කටයුතු කරන්නේ. ඒ අනුශාසනය එක්කේ සිහි උපදවාගෙන මේ ධ්‍යාන බලයෙන් ඉර්ධියෙන් එනේ අත ගමන් කිරීම යාමීම නොවේ. මේ කෙලෙස් ප්‍රහාණය පිළිබඳව උත්සාහ කරන්නට කියන එකයි මහත්ගේ අනුශාසනය. මේක පිළිගන්න. ධ්‍යාන ක්‍රීඩාවේ යෙදුණා. එහෙම යනවා ඇති. කොහොම යන අවස්ථාවකදී තමයි මොන මල් නෙලනද බර කඩනද ස්ත්‍රියකගේ වීරාවයක් ඇතිවෙනවා. වීරාව. ඒක කන ගියා කනත් එක්කම හිතත්. ඒ ස්වරෙහි දැනුණා. ඒ ස්වරේ නංගම ස්ත්‍රිය කෙරෙහි ගමන් කළා. ඒ පිටකොටගෙන මොකද වුනේ? යහපත් වාසිය කවුද? පොළොවට පාත් වන්නාක් වගේ. ධ්‍යානයෙන් පිරිහිලා ඒ ඉර්ධිය නැතිව ගොස් පොළොවට පාත්. ඉතින් අර ස්ත්‍රිය වෙතට ගිහි ඇගේ මම දන්නේ ඒ පිළිබඳ විස්තර අකින් නැද්දවල මොකක්ද කියලා. කොමාරි මේ ඈත් සමග එකට වාසය කිරීම යෝජනා. උගි තත්ත්වයක් පෙන්නවා මේ හාමුදුරු නම. උනාට අදහස වෙනස් කරන්නට බැරි වුණා. ඉතින් මව්පියන් වෙතට එකගෙන ගිහිල්ලා මේ දෙදෙනා ඉතින් එකට වාසය කළා. ඔවුන් වූ පේෂකාරේ. පේෂකාරකෙන් මේ රෙදිවිය නාය ඒ වැඩ කටයුතු වල යෙදුණා. දවසක් ඒ පේෂකර්ම ශාලාවෙහි වැඩ කරමින් සිට බොහොම මහන්සි හැමදාම තමන්ට කෑම ගෙනෙන්නේ තමන්ගේ භාර්යාව. එදා ඉන්නට ප්‍රමාද වුණා. දෙහෙපත් වැඩි ටිකක් නිදාගන්න නෑ පරක් වෙලයි ගියේ. ප්‍රමාද වෙලා මෝ නැගිටලා ඈත් සැකට බහින් බහිනවා. මොකද ප්‍රමාදය ගැන. ඉතින් ඇතැම් ස්ත්‍රීන්ට ආවේනික හරිදි මේ ඒ තැනැත්තියද බොහොම ලොකු ඇනුම් පාඩයක් තිබු කියලායි පටන් ගත්තේ. අනිත් අයට නම් ඔවුනගේ ස්වාමි පුරුෂයන් ඕන කරන දේවල් ගෙදරට ගෙනවිත් දී තිබෙනවා. මමම මේ ඔක්කොම කරගෙන ඉන්නට ඕනේ නේද? අපි වාසේ ඇගේ ඇයට තරහ එන්නට ඇති. මොහුගේ සිත ඒ නිසා බොහොම වියරු වුණා. පද කෝපයක් ඇති. අර නූල් ඔතන බණ්ඩ ඇත් සමග කතා වුණාට ඇය දුර ඉන්නට ඇත්තේ වීසි කරන ගැහුවා තරහයි. ඒ වැදුනේ ස්ත්‍රියගේ ඇහි. එවිට මතක් වුණේ ගුරු හාමුදුරුවන්ගේ ප්‍රකාශය. ඒ ලෞකික ඉර්ධි ධ්‍යාන. ඉතින් ඒ ධ්‍යාන උපදවා ගත්තේ ඉර්ධි ලබාගෙන සිටියේ ඒ කාලයේ තුලදී. අර කාමරාගය කාමච්ඡන්ද නීවරණයට මොකද්ද වෙලා තිබුණේ? ඒ කාමච්ඡන්ද නීවරණය විස්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහාණය කරලා. නමුත් සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය කරලා නෙමෙයි. අනුසය තිබුණ. ඒ නිසා මේ විස්කම්භන ප්‍රහාණය තාවකාලික වූදයක් බැරි ඒ නැති වෙනවා. අර කෙලෙස් මතුවෙලා තමන්ගේ ධ්‍යාන යෙන්ද පිරිහි අර විදිහේ පහත් තත්වයකට ඇද වැටුණා. එතකොට ඒ ප්‍රහාණය විස්කම්භන ප්‍රහාණය කියන්නේ එහෙම කිදීම නැති කිරීමක් නෙවෙයි. ඒකත් තාවකාලික. එහෙම ප්‍රහාණයක් නෙවෙයි මේ ලෝකෝත්තර මාර්ගෙහි උපදදා වූ. ඒ මාර්ග ධර්මයන්ගෙන් කරන්නේ ඒ නිසා අර විරතීන් දක්වන තැන කෙලසුන්ගෙන් ගෙන්වීම අකුසල ධර්මයෙන් ගෙන්වීම කියා දක්වන තැනදී පදංග ප්‍රහාණය කරන සමාදාන විරතිය හෝ සම්පත්ත විරතිය ඒ නේ පදංග ප්‍රහාණ ඊළඟට අර විස්කම්භන ප්‍රහාණය කරන ස්කම්භන ප්‍රහාණය ඒකත් දක්වන්න තිබෙන්නේ මොන විරතියක් කියලාද? මේ සමාදාන අන්තක සම්පත්ත විරති සමාදාන විරති මේකත් සංක්ෂේප නෙවෙයි. ඒකත් ඒ විරතියක් තම වෙන්වීමක්. වෙන්වීමක්. දැන් හැබැයි ඒකේ තිබෙනවා සැලකිය යුතු කරුණ. ඒ විරතීන් කියන ඒවා විරති ධර්ම මාර්ග සිතෙහි උපදුනාට ධ්‍යාන සිතෙහි උපදින්නේ නැහැ. ධ්‍යාන සිතෙහි විරති උපදින්නේ. මේ දිනතුන් අභිධර්මයේ චෛතසික පිළිබඳව ඉගෙනගෙන යන්නම් ධන්නව ඇති. විරතියෝපම තිස්සෝපි ලෝකුත්තර චිත්තේසු සබ්බථාපි නියතා ඒකතෝව ලබ්භಂತಿ. ලෝකේසු පන කාමාවචර කුසලේස්වේව කදාචී සංදිස්සන්ති විසුම් විසුම්. ඒ කියන්නේ විරතියෝපන තිස්සෝපි ලෝකුත්තර චිත්තෝ චිත්තේසු. විරති ධර්ම තියෙන තුනනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව. ඒ තුන ලෝකුත්තර චිත්තේසු ලෝකෝත්තර සිත්වල සබ්බථාපි හැම විටම සබ්බථාපි ඒකතෝව ලබන නියත වශයෙන් සබ්බථාපි හැම විටම නියත වශයෙන් ඒකතෝව එකතන ඒ තුනම එකට ලබ්බන්ති ලැබෙන ලෝකයේසු පන ලෞකික සිත් අතුරෙන් වනාහි කාමාවචර කුසලේස්වේව කාමාවචර කුසල් සිත් හිම කදාචි සංදිස්සන්ති විසුන්ති. කිසි විටක වෙන වෙනම දක්නා ලැබේ. ඒ කියන්නේ වෙන වෙනම උපදී. එතකොට විරතීන් උපදින්නේ ලෝකෝත්තර සිත්වලත් කාමාවචර කුසල් සිත් අටක්. ලෝකෝත්තර සිත් අටක් තිබෙනවා, කාමාවචර කුසල් සිත් අටක්. කාමාවචර කුසල් සිත් අතරේ යෙදෙන විරති කදාචි සංදිස්තන්ති විසුන් විසු. කිසි විටක වෙන වෙනම උපදින්න. ලෝකෝත්තර සිත් වල නම් සබ්බතාපි හැම විටම නියත වශයෙන්ම එකටම ලැබෙනවා. මේ විරති තුනම එකට ලැබෙනවා ලෝකෝත්තර සිතේ. ලෞකික සිත් අතරින් කාමාවචර කුසල් සිත් වල පමණයි යෙදෙන්නේ. ඒ යෙදෙතත් යෙදෙන්නේ වෙන වෙන. කාමාවචර කුසල් සිත් වල හැම විටම යෙදෙන්නේ නැහැ. එනිසායි කදාචි කිව්වේ. කිසි විටක යෙදෙන්නේ නැහැ. මේ විරතීන් යෙදෙන අවස්ථාවල යම් යම් අකුසලයකින් වරදකින් වලකින අවස්ථාවේදී උපදින්නේ නැහැ. හැම විටම නෙවෙයි. ඒකට එහෙම කාමාවචර කුසල් සිත්ෙහි විරතීන් යෙදিলা. ඒ විරතියන්ගේ වශයෙන් ඇති කරගත්ත සීලය හොඳට පිරිසිදු කෙනෙකුන් විසින් උපදවා ගන්නා ධර්ම තම ධ්‍යානය. ඒ කියන්නේ පිරිසිදු සීල ඇති කෙනෙකු විසින් උපදවා ගන්නා ධර්මයි ධ්‍යානය. ඒ නිසා ඒ ධ්‍යාන සුත්තල විරමණයක් නැහැ. ඒ කියන්නේ විරතිය ලැබෙන්නේ නැහැ. කාමාවචර කුසල් සිත්වල විරතිය යෙදෙන්නේ කුමක් කරමුණු කොටද? නිවන අරමුණු කොට නෙවෙයි. කාමාවචර කුසල් සිත්ති විරතියෙන් යෙදෙන්නේ ඒ විරමිකව්‍ය ධර්මය අරමුණු කරමින්. ඒ කියන්නේ ඒ වස්තුන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර ආදී වශයෙන් තිබෙන ඒ වැරදි ඉතින් ඒවා අරමුණු කරමින් ඒක පාත්‍රකම ඒ වස්තු ධර්ම අරමුණු කරමින් උයි විරතියෙන් යෙදෙන්නේ. වැලකීම් වාස ඒ කාමාවචර කුසල් සිත්. ඒ නිසා සතුන් මැරීමෙන් වලකින එක්කෙනා ඒ වැල ඒ සතුන් මැරීමෙන් වැළකීමයි කියන විරතිය තියෙන විට ඒ තැනත්තා සොරකමින් වැළකීමයි කියන විරතියෙන් යුක්ත නැහැ. ඒ මොකද ඒ අරමුණ සොරකමයි මැරීමයි කියනකොට අරමුණු වන්නේ දෙක. ඒ දෙකම එකවර අරමුණු කරමින් මේ විරතිය උපදිනව නෙවෙයි. ඒකයි කියන්නේ. ඒකයි කිසි විටකයි ලැබෙන්නේ ඒ වරදින් වලකින අවස්ථාවේදී වෙන වෙනමයි යෙදෙන්නේ. සම්මා වාචා යෙදෙන විට සම්මා කම්මන්තා ජීවන, සම්මා කම්මන්තේ යෙදෙන විට සම්මා වාචා ජීවන, සම්මා ආජීව යෙදෙන විට සම්මා වාචා කම්මන්තන අනේ විදිහට. එතකොට ඒ වයින් වලකින අවස්ථාවවලදී ඒ සමාදාන විරති, සම්පත්ත විරති, ජී වශයෙන් වලකින කොට කරන ප්‍රහාණයක් හැටියට ගන්නවා නම් කියත හැකි තදංග පහ. මොකද සමාදානයේදී සීල සමාදානය ගැන කලකලයි ඒ ගැන මෙනෙහි කරලා හිතලා මම මේ වරදින් වලකිනවයි කියලා ශික්ෂාපදයක් සමාදන් වුණා. ඒ නිසා මම මේක කර යුතු නැහැයි කියලා එයින් වලකිනවා. එතකොටත් තමන්ට කුසල් සිතක් උපදින්නේ. ඒ කුසල් සිතෙහි උපදිනවා මේ විරති චෛතසිකය. එහෙම නැත්නම් මාගමී කෙනෙක්, මේ තරම් උජත් කෙනෙක්, නැත්නම් මේ තරම් දැනුමැති කෙනෙක්, වයස්ගත කෙනෙක්, මේ තරම් හොඳ නෑ පිරිසක් තිබෙන කෙනෙක් ආදී මේ දේවල් පිළිබඳව කල්පනා කරලා පළකලා මේ වැරද්ද ක්‍රමයක සුදුසුයි හොඳ නැtei කියලා ඉවලකිනවා. ඒ සම්පත්ත විරති වශයෙන් ඒ විරතිය ලැබෙත. විරතිය ලැබෙත. හතම එහෙම විරතියන්ගේ වශයෙන් වැළකීමක් නෙවෙයි ධ්‍යාන උපදවාගෙන වන්නේ. මේ විරතියන්ගේ වශයෙන් වැළකී පිරිසුදු සිල් ඇති කෙනෙක් උපදවා ගන්නා ධර්මයි ධ්‍යාන කියලා කියන්නේ. ඒ නිසා ඒ වැළකීම් වශයෙන් ඇතිවන්නා වූ විරතීන් ධ්‍යාන සිතෙහි ලැබෙන්නේ නැහැ. ධ්‍යාන සිතෙහි. ඊළඟට විරතීන්ගේ ලැබීම තිබෙන්නේ සමුච්ඡේද විරතීන්ගේ වශයෙන් ලැබෙන ඒ මාර්ග සිතෙහි. ඒ මාර්ග සිත් වලින් මේ විරතීන් කියන එකෙන් මේ අර අකුසල් වශයෙන් කියන ඒවා දුරු කිරීම පමණක්ම නෙවෙයි දක්වන්නේ. දැන් සමුච්ඡේද විරතිය කියන එකේ මොකක්ද පෙන්නන්නේ? අනුසය ධර්මයන්ගේ ප්‍රහාණය. ඒකයි පෙන්නන්නේ. ඒතර දක්වන්නට තියෙන අනුසය ධර්ම නැති. අනුසයන්ගේ ප්‍රහාණය. ඉතින් ඒ අනුසය එකක්වත් ඉතුරු නොවන පරිදි විරතීන් උපදින්නේ රහත් සංකාන. නැත්නම් රහතන් රහත් වීමේ ඉන් මෙහාදී සංඡේද විරතිංගේ වශයෙන් ඒ ඒ අංශය ධර්ම සහබුලින් නැති කරමින් උපදනා ඒ මාර්ග සිත්වලදී ඒ අනුරූප විරති ලැබෙනවා. ඒ විරති සියල්ලම ලැබෙනවා නිර්වාණය අරමුණු කරලා. ඒ නිර්වාණය අරමුණු කිරීමේ හේතු කොටගෙන අපි කියමු චිත්තාංශය නැති වෙනවා සෝවාන් මාර්ගයේදී, විචිකිච්ඡාංශය නැති වෙනවා සෝවාන් මාර්ගයේ. සෝවාන් මාර්ගයේ ඉදීමේදී කරන අරමුණු කරන්නේ නිර්වාණය. ඒ සහවස්ස ලක්ෂණ සම්පදාය තයස්ස ධම්මා ජයිතා භවන්ති. මේ දර්ශන සම්පත්තිය ඇතිවීමේ හේතු කොටගෙන නිවන දැකීම නිසා ධර්ම තුනක් සත්‍රාය විති විචිකිච්ඡාංශ සීලබ්බතං වාපි අදත්ති කිංකී කියන චතුහපාහේච විප්පමුක්තෝ. එනේ සතරපාහේ ඉදීමට හේතු වෙන යම් අකුසල ධර්ම තිබෙනවා ඒවාද නැතිව යනවා. අන්න මේ අකුසල ධර්මයන්ගේ ඒ නැත්තම් අනුසය ධර්මයන්ගේ නැවත තිබීමට බැරි වන පරිදි ප්‍රහාණය කරන විරතිය තමයි සංක්ෂේප විරතිය. ඒවා ඒ මාර්ගසිත් හතරක්ම ලැබෙන්නට ඕනේ විරතිය. විරතිය සම්පූර්ණ වන්නට සංක්ෂේප විරතිය හරියන්නට ඒ මොකද රහත් මගින් වී අර භවරාගයයි අවරාගාංශය මානාංශය පෝරම්බවට පත් වෙනවා. දැන් ඔය සම්මාදිට්ඨි සූත්‍රයේදී විචාදිට්ඨිය ගැන කියන්නේ විචාදිට්ඨි විචාදිට්ඨි උපදානා. එවනම් විත්‍යාදිෂ්ඨිය වශයෙන් දැනගන්නේ නම් ඒ සම්‍යක් දෘෂ්ටිය. ඉතින් නෝනින් දැනගන්න. නෝන නැති කෙනෙකුට විත්‍යාදිෂ්ඨියක් වගේ පේන්නේ නැහැ. නෝන නැති කෙනෙකුට පේන්නේ විත්‍යාදිෂ්ඨිය ඔවුන් කලකන පරිදි සම්‍යක් දෘෂ්ටිය හැටියට. විචාදිත්‍ය විචාදිත්‍ය පදාන. එන්නේනවා සම්මාදිට්ඨි සූත්‍රයේ. ඒ සාස්තරෝ සම්මාදිට්ඨි. ඒකන පාපේ ඉන්සා සම්‍යක් දෘෂ්ටිය වෙයි කියලා. ඉතින් ඒ සම්මාදිට්ඨිය කියන එක හොඳ දෘෂ්ටිය, මනාදෘෂ්ටිය, හරි දැකීමක්. හරි දැකීම. එතකොට මේ හරි දැකීම කියන ඒවා කොයි තරම් තිබේද? ප්‍රාශ්නයක්. දැන් කෙනෙක් කර්ම ඵල පිළිබඳව දකිනවා. ඒක හරි දැකීම. දැන් කර්මයක් ඇත්තේය, ඒ කර්මයක විපාකයක් ඇත්තේය කියලා දකිනවා. ඒක කියන්නේ කම්මස්සකත සම්මාදිට්ඨිය. කම්මස්සකත සම්මා ඒක නෝන නුවණින් දකින්න. කෙනෙක් හිතනවා නම් කර්මයක් කියලා එකක් නැත, විපාකයක් කියලා එකක් නැති කියලා. ඒක නිතිබෙන දෙයක් නැහැ කියලා ගන්නා වැරදි ගැනීමක්. ඒක මිත්‍යා දෘෂ්ටිය. එනිසා දැන් කෙනෙක් කියනවා නම් දැන් සම්මුති වශයෙන් කතා කරන විට සම්මුති වශයෙන් කතා කරන විට අපි කියනවා අපි මැරිලා උපදිනවා. මැරෙනවා නැවත උපදිනවායි. කවුරු හරි කියනවා නම් එහෙම එකක් නැtei කියලා ඒක මිත්‍යා දෘෂ්ටිය. මම පරමාර්ථ වශයෙන් සමහර ඒවා කියනවානේ. සමහර ඉන්නවා තමන්ගේ තියෙන මෝඩකම හේතු කොටගෙන පරමාර්ථයයි සම්මුතියයි කියන දෙකම ඒ දෙක පටලවා ගන්න. ඒ දෙක පටලවා ගියම මේ එකකින් නැtei කියපු එක අනිත් එකේ තියෙනවායි කියන්නේ. ඇයි කියලා බුදුරජාණන් වහන්සේ එහෙම වචන දෙකක් ඇති කෙනෙක් නෙවෙයි. ඔවුන් දකින්නේ මේ දේශනා ක්‍රම දෙකක් කියලා. අද්විජ්ජ වචනා බුද්ධා කියලා නෙන්නේ බුදුරජාණන් වහන්සේලාගේ වචන දෙකක් නැත්තේ. වචන දෙකක් නැත්තේ. එදින බුදුරජාණන් වහන්සේ වදාරනවා. තමන් වහන්සේ පිළිබඳ දැන් පුද්ගල කතාවේදී උන්වහන්සේ වදාරනවා අත්පිත්කල පුද්ගලෝ ලෝකේ උත්ජ්ජමානෝ උත්ජ්ජති. බෞද්ධම හිතාය බෞද්ධම සුඛාය ලෝකාම් සම්පාය අත්තාය විපාය සුඛාය දේව මනුස්සාන හතබුමුය කුක්කලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධ. ඉතින් මේ උන්වහන්සේ වදාරනවා පුද්ගලයෙක් ඇත්තේය. පුද්ගලයෙක් ඇත්තේ බෞජනය බොහෝ දනාදී හිත පිණිස, බොහෝ දනාදී සැප පිණිස, ඔවුනගේ දියුණුව පිණිස, හිතේ පිණිස, ලෝකෙහි පහළ වෙන කවුද ඒ පුද්ගලයා? තථාගත වූ අරහතු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ එක සත්‍යය. එක සත්‍යය. දැන් පරමාර්ථ සත්‍යය යා බලන විට, පරමාර්ථ සත්‍යෙහි යා ගන්නා විට, පරමාර්ථ සත්‍ය වශයෙන් බුද්ධ කියලා පුද්ගලයෙක් ගන්නට නැහැ. බුද්ධ කියලා ගන්නට තිබෙන්නේ මොනවාද? ධර්ම. මොනවාද ඒ ධර්ම? දැන් බුද්ධයි කීවේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හේතුවෙන් බුද්ධ. බෝධේතා, බුද්ධිතා ආදි වශයෙන් එන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ බැවින් උන්වහන්සේ බුද්ධයි. බෝධේතා පජායාති බුද්ධෝ කියලා කියනවා. සත්වයිනට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන බැවින් උන්වහන්සේ බුද්ධයි. ඉතින් ඒ බුද්ධ කියන නම උන්වහන්සේට ලැබුණේ මොන විදිහටද? ඒක මව පැවූ නමක් නෙවෙයි, පියා පැවූ නමක් නෙවෙයි, මෑයන් මේ මෑයන් පැවූ නමක් නෙවෙයි. එහෙත් උන්වහන්සේ මේ බෝධිත්‍රිම මූලයේදී කෙලෙස් නසා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හේතුවෙන් උන්වහන්සේට ලැබුණු නම බුද්ධ කියන්නේ. ඉතින් ඒ නම කුමක් නිසාද? බුද්ධෝ බුද්ධෝපි බුද්ධ භාව භාවත්වාච පන සච්චිකත්වාච යම් උපගතෝ ගත මලං වන්දේ තමනුත්තරං ධම්මං කියලා එනවනේ. දැන් ඒක එන්නේ සුමංගල විලාසිනී ආදී සූත්‍ර පිටකයට ලියන ලද අටුවාවල. ඒ අටුවාවල බුදුරජාණන් වහන්සේට නමස්කාර කළාට පසු කරුණා සීතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහත මෝහ තමං සනරාමර ලෝක දරු වන්දේ සුගතං ගති විමුක්තං කියන මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කළාට පසු ඒ බුද්ධඝෝෂ අටුවාචාර්ය වහන්සේ ධර්මයට නමස්කාර කිරීමට යොදා ගන්නා ජාතා ධර්මය තමයි ඒ බුද්ධෝ භුක්ති බුද්ධ භාව භාවත්වාච සච්චි කත්වාච යං උපගතෝ ගත මල වන්දේ තමනුත්තරං ධම්ම. එතන තම් අනුත්තරං ධම්මං කියලා කියන්නේ ඒ අනුත්තර වූ ධර්මයේ කුමක්? අනුත්තර වූ ධර්මය නම් නිවන. ඒ නිවන ඒකාන්ත වශයෙන් අරමුණු කොට උපදනා වූ මාර්ග ඵල ධර්ම. ඒ නවලෝකෝත්තර ධර්ම කියන්නේ ඒ නවලෝකෝත්තර ධර්මයට නමස්කාර කරනවා. ඊළඟට සංඝයාට නමස්කාර කරනවා. මට මතක නිකුවේ කියලා සංඝයාට නමස්කාර. දැන් සංඝයා පිළිබඳව එනකොට සංඝ කියන සංඝ කියන එක සංඝ රත්නය කියලා කියන්නේ. දැන් සංඝ රත්නය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනකොට ඒ සංඝ රත්නයෙහි ගුණ දක්වන තැන සංඝ රත්නය කීවේ කවර පිරිසකටද? පුද්ගල සමූහයකටද කියන එක තේරෙනවා. යදිදං චත්තාරි පුරුෂ යුගාරි අට පුරිස පුද්ගලා ඒ යදිදන් චත්තා පුරුෂ යුගා ඒ පුරුෂ යුගල වශයෙන් හතරක් අට පුරිස පුද්ගලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත අරන් මාර්ගහත පලසත. ඒ තවයි මහා නැතන් සංඝ රත්නය සංඝහත්. ඒ සංඝ රත්නයට අනුකූලව පැවතිකම අනුකූලව කටයුතු කරමින් ඒ උසස් තත්ත්වයන් අපේක්ෂාකොට ඒ මග ගමන් කරන ඒ කිරිස සංඝ රත්නය කියන එකට නෙවෙයි ඇතුළත්. සමහරු දැන් නම් කතා කරනවා සංඝ රත්නයේ අවශ්‍යතාවය. මම කවදාවත් පුරුදු වෙලා නැහැ කියන්න. මා කියන්නේ මහා සංඝාදීන් අවශ්‍යතාවය. මම මේ සංඝ රත්නයේ කියන්නක පුරුදු වෙලා නැහැ. ඒ ආර්ය සංඝයා කියන දැන් සමහර විටක යතරේ ආර්ය සංඝයා සිටිනා නම් වරදක් නෑ. නමුත් ඒ සංඝ රත්නයේ කියන වචනේ ඒ ආර්ය සංඝයා. ඒ නිසා ඒ ආර්ය සංඝයාගේ ගුණයි කියන්නේ සුපටිපන්නෝ, උචිපටිපන්නෝ, නායකටිපන්නෝ, සාමීචිපටිපන්නෝ ආදී වශයෙන් ඉන්නේ ඒ ආර්ය සංඝ ගුණ. ආර්ය සංඝ. ඉතින් අනිත් පිරිසට සම්මුති සංඝයා කියන සීලාදී ඒ ගුණ ධර්ම පිළිමත ඕනෝන් එකට පෑසී සිටින පිරිස. ඒ නිසා සංඝ නම් සංඝ රත්නයේ නෙවේ සංඝ රත්නය. සංඝ රත්නයේ කියන්නේ ඒ සංඝ රත්න බව වන්නටයි කෙනෙක් උත්සාහ කළ යුතුව තිබෙන්නේ. ඒ නිසා තමයි. ඒ නිසායි ඒ සංඝ පිරිසට ඇතුළු වීම වශයෙන් පළමු කොට තමන් සුදුසුකම ලැබීම සඳහා මහණකම ඉලා සිටින විට කියන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්ච පරමර්ථය ඉමං කාසාවන් දරිද්දා සබ්බාජීත මං ධම්මිතය සියලු දුක් වලින් නිදහස් වූ ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම පිණිස මට මාය මහාන කොට මේ පිළිගෙන මහාන කරන්නේ කියලා අර සිවුරු පිළිතර එහෙම ඉදිරිපත් කරලා ඉලා. ඉතින් සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්ච කරා. යම් කෙනෙක් නිර්වාණය සච්ච කරණාය කියන ඒ සාක්ෂාත් කිරීම සඳහා වූ ඒ මහාන කම ලැබීම ඒ සාක්ෂාත් කිරීමෙහි සිදු කළා නම් අන්න සංඝ රත්නයට අතුල සංග්‍රහණයට අතුන් වෙනවා ඒ අවස්ථාවේදී එවිට චත්තාර පුරුෂ විදාන අප්ප පුරුෂ පුද්ගලා කියන මේ සංඛාරට වැටෙනවා. ඉතින් මේ අතිකර ගන්නට නම් එතනක් කොහොමද ඒක වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ වුණේ සංඝයා ඔය කියන ආදි සංඝ භාවයට කොමුණුනේ කුමක බලයේ කුමක් නිසාද? තමන්ගේ තිබෙන මේ තමන්ට මේ කයට මස් වලට නහර වලට තිබෙන යම් කිසි බලයක් හේතු කොටගෙන නෙවෙයි. තමන් ප්‍රතිවේදකල තමා තුළ උපදවාගත් ලෝකෝත්තර ධර්ම නිසා. ලෝකෝත්තර ධර්ම. ඒ ලෝකෝත්තර ධර්ම අප දන්නවා අරමුණු කිරීම වශයෙන් පවත්නා ලෝකෝත්තර ධර්මයක් තිබෙනවා. එයටයි අප කියන්නේ නිරෝධයාරි සත්‍යය නැත්තම් නිර්වාණය. නිර්වාණය. ඒ නිර්වාණය කෙනෙකුට නිර්වාණයක් ඇත්තේ කියලා අනුමානයෙන් ඒ පිළිබඳව සිතා ගන්නටත් පුළුවන්. ඒ අපි කාහටත් ඒබඳු නිවනක් ඇති බව පිළිගන්නා සිත් උපදිනවා. ඒ ඥාන සම්පන්න සිත් වලින් ඒ නිවන පිළිබඳව අනුමානයෙන් කලකා ගන්නට පුළුවන්. නමුත් නිවන පිළිබඳ අනුමාන ක්ලේශ ප්‍රහාණයට ප්‍රමාණ නැහැ. ඒ නිවන සාක්ෂාත් කරන්න, ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂ කිරීම නිකම් සිත් වලින්, දැන් කාමාවචර කුසල් සිත් වලින් කරන්නට බෑ. ඒ සඳහා කෙනෙකුට තිබෙන්නට ඕන, නැත්නම් ඇති කරගන්නට ඕන ලෝකෝත්තර සිත්. ලෝකෝත්තර. ඒ ලෝකෝත්තර සිත් වල තිබෙනවා අනිත් සිත් වලට නැති බලයක්. මොකක්ද මේ බලය? ඒ චතුරාර්ය සත්‍යයක එකවර ගන්නට පුළුවන්, එකවර අරමුණු කරන්නට පුළුවන්, එකවර ඒවා ප්‍රතිවේධ කරන්නට පුළුවන් ශක්තිය ලෝකෝත්තර සුත්තුලට තිබෙනවා. චතුරාර්ය සත්‍යයේ ඒකදේශත්වම දුක්ඛාර්ය සත්‍යය පිළිබඳව පරිඥා ඉද්ධියයි කියන නැත්නම් පරිඥා ප්‍රතිවේධය කියන එක සිදුවෙනවා මාර්ගසුත උපදින කොටම. ඒකම සිදුවෙනවා පහම ප්‍රතිවේධයයි කියන ඒ දුරුකල යුතු ධර්මයන් දුරු කිරීම වශයෙන් ඇතිවන්නා වූ ප්‍රතිවේධය. සාක්ෂාත් කළ යුතු නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිළිබඳ වූ ප්‍රතිවේධය. ඊළඟට භාවේතබ්බ එයා දැක්වෙන ඒ ආර්ය මාර්ගය වැඩිම පිළිබඳ වූ ප්‍රතිවේධය කියන ප්‍රතිවේධ හතරම මේ එකවර ලැබෙන. ඒක මේ ලෝකෝත්තර සිත්වලට තිබෙන විශේෂ බලය. ලෞකික වූ කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර හෝ ඒ සිත්වලට එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි ඒවා අනිත්‍යතා අනිත්‍යතලක නමම ආකාරයකින්වත් සමාන කොට මෙහා සමානයි කියලා පෙන්වන්නට බැරි. ඒවායේ විෂය නැත්නම් ඒවායේ තත්වය ඉක්මවා ඒවාට කොහොමදවත් ලං වෙන්නට බැරි ස්වභාවයක පවතින දෙයක් තමයි ඒවාට අනුත්තර සිද්ධිය කියලා කියන්නේ. අනුත්තර නැත්නම් ලෝකෝත්තර ඊට වඩා උත්තර උතුම් වූ තවත් සිත් කොටසක් නැහැ. අනේ ඒ සිත්වල නම් මේ ධානාංග කෘත්‍යය කියන ඒවා ධානාංග කෘත්‍යයේ සිදු කරන ධර්ම ඒ වූ පරිදිම ලැබෙනවා කිසිදු අඩුපාඩුවක් නැතිව. ඒ කිය කුසල ධානාංග එකක් මතක තබලා කුසල හෝ අව්‍යාපෘත ධානාංග. කුසල හෝ අව්‍යාපෘත ඊළඟට මාර්ගාංග වශයෙන් දැක්වෙන ඒ කුසල හා අව්‍යාකෘත මාර්ගාංග මාර්ගසුත්තල කුසල මාර්ගාංග ඵලසුත්තල අව්‍යාකෘත මාර්ගාංග ලැබෙන. එතකොට කුසල සුත්තල ලැබෙන ඒ මාර්ගාංග වලින් ඒ මාර්ග අංග සම්පූර්ණ වූ කල්හි තමයි ඊට අපි කියන්නේ මාර්ගය කියලා. ඒ කියනවා මාර්ගය. ඒ මාර්ගය ඒ සිතෙහි හට ගැනීම නිසා. ඒ හටගන්නේ ඒ අවස්ථාව කුමක්ද? අපි කියන්නේ ලෝකෝත්තර අවස්ථාව, අනුත්තර අවස්ථාව. ඒ අනුත්තර අවස්ථාවේදී උපදනා වූ ඒ මාර්ගය අරමුණු කරන්නේ නිවන. ඒ නිවන අරමුණු කිරීම කියන එකෙන් දැක්වෙන්නේ චතුරාර්ය සත්‍යයම අරමුණු කරනවා, අවබෝධ කරනවා. ඒ නිසා සහ වස්තු දස්සන සම්පදාය කියන පයස්ති ධම්මා ජනිතා භවಂತಿ සක්කාය විච්ඡි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අදත්ති කිංච චතු හතායේ හිච විප්පමුක්තෝ ච ඡාපි තානානි අභක්ඛු පාතු ඉදං පි සංඝේ රතනං පලීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කියලා මෙබඳු සත්‍යක්‍රියාවක් බුදුරජාණන් වහන්සේ කළේ. කළේ මේ මාර්ග සිත පළමු වරට ඉපදුණු අවස්ථාවේදී සිදු කරන දේ පිළිබඳ වූ සත්‍යක්‍රියාවක් කිරීම වශයෙන්. මොනවද? මේ දක්ෂණේ දැකීම සිදු කරන. දැන් මේ යෝගාවචරය නානා අවස්ථාවන්හිදී චතුරාර්ය සත්‍යය නාම අවස්ථාවන්හි තමන්ගේ ලෞකික නුවණින් දැක්කා. දුක පිළිබඳව කොයි තරම් නිකම්ම කෙනෙකුන්ට මෙන් නෙවේ දුක පිළිබඳව තමන් මේ කරන ලද විදර්ශනා භාවනාවේදී කොයි තරම් දුරට දැනගත්තා. එවැගේම ඒ දුක උපදවාලන හේතුව වන තෘෂ්ණාව ඒ සමග තව අකුසල් දැඩගෙන යන තව අකුසල ධර්ම තියෙන ඒවායේ තිබෙන ඒ දුක් උපදවන හේතු භාවයද බොහෝ දුරට ඒකනත්තාට ලෞකික නුවණට වැටහිලා තිබෙනවා. ඊළඟට නිර්වාණය මේ දියජනකයි සංසාරයේ කියා බයිතිපත්තා මඥාන ඊළඟට ඒ පිළිබඳව කලකිරීම ඇතිවන නිර්වේදඥානය කියන මේවා උපදින අවස්ථාවලදී මේ විදිහේ දුක් බවක්, කරදර බවක්, හිරිහෙර බවක් නිවනෙහි නැති බව මේ නිවන කරා සිත යාම් වශයෙන් ලෝකෝත්තර නුවණ නරගුණ කිරීම නෙවෙයි මේ ලෞකික නුවණට වැටහීම් වශයෙන් නිවනේ තිබෙන සාන්ත බවට ඒතනක්වා ඒක දේශයකින් දකිනව නැත්නම් අරමුණු කරනවා. ඒ ලෞකිකව නානා අවස්ථාව නිකාම අවස්ථාවකදී නෙවෙයි. ඒ වගේම මේ මාර්ග ධර්ම වැඩිම මිසකම් කුමක්ද කරන්නේ? භාවනාවදී අපි දැනුම් සී රකිමි. තමන්ගේ කය වචන දෙක පිළිබඳ වූ සංවරය ඇතිකර ගැනීමෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ අංග තුන මොනවත් පිරිසෙයින්ම තරාතුර උපදවා ගත්ත තැනත්තා විදර්ශනා භාවනා කිරීම වශයෙන් වඩන්නේ ඒවාත් එක්කම ඒවා තවදුරටත් සාහිර වෙනත් ඒ අතරේ ඉතිරි මාර්ගාංග ඒ අවස්ථාවලදී වැඩෙනවා. ඒ නිසා එක වරක එක සිතක මාර්ගාංග වශයෙන් ලෞකික සිතක උපදින්නට පුළුවන්. ලෞකික සිතකයි කියේ කාමාවචර කුසල් සිතක උපදින්නට පුළුවන් මාර්ගාංග තිබෙන්නේ වැඩිම සංඛ්‍යාව 6යි. මේ මොකද විරති තුන අතරින් එක විරතියයි ඒ ලෞකික කුසල් කාමාවචර කුසල් සිතක එක අවස්ථාවකදී ලැබෙන්නට පුළුවන්. මොකද ලෞකිකව ලැබෙන විට ඒ විරතිය යෙදෙන සිටේ ආරමුණ වන්නේ විරමි කර්ම ධර්මය වැලකීත්තේ යම් වරදකින් නම් ඒ දේ ආරමුණ කරමුනි ඒ අවස්ථාවේදී ඒක උපදී. ඒ නිසා එක අවස්ථාවකදී විරතීන් යෙදෙනවා නම් විරති තුන අතරෙන් එකක් මිසක තුනම යෙදෙන්නේ නැහැ. නමුත් වේතෝත්තර අවස්ථාවේදී සමුච්ඡේද ප්‍රහාණය ක්ලේශයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය සිදු කරමින් උපදනා වූ ඒ ලෝකෝත්තර අවස්ථාවේදී මේ මාර්ගාංග සියල්ලම එකවර ලැබෙනවා. ඒ නිසායි මාර්ග සිතේ තරම් බලවත් එකක් බලවත් කියනවා. ඒ පිළිබඳව හරියට මේ උස් කඳු මුදු නැකට වැඩෙන හෙණයක් වගේ හෙණයක් වගේ ඒ හෙණය වැඩිලා ඒ කඳු මුදුන විනාශ කරලා දාන හැම ඒ වගේ මේ කුණෙන් බොහෝම මතුවලා පැතිර ගිය ලැබුගින්නක් වගේ මේ මාර්ග සුත්‍ර ඉපදිලා කෙලෙස් බව හලු කර ගන්නයි. යුද්ධ මාර්ගයේ එනවා ඒ පිළිබඳව ගාථාව. මතකුණ ගන්නවා කියලා. එහෙම ගාථාව. ඉතින් මේ ලෝකෝත්තර සිතේ නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාවේ තියෙන බලය ඒ ලෝකෝත්තර ප්‍රඥාව උපදින්න සිතකනේ සිතක උපදින. ඒ සිත තමයි පළමු වරට උපදින සිතට අප කියන්නේ සෝතාපට්ටි මග්ගචිත්තය. ඒ සෝතාපට්ටි මග්ගචිත්තයෙන් දුක්ඛ සත්‍යයේ පිළිසිඳ දකින්න සමුදය සත්‍යය දුරු කරමින් මාර්ග සත්‍යය වඩමින් විරෝධ සත්‍යය සාක්ෂාත් කරමින් ලැබෙන්නේ මේ කුච්ච සතරම එකවර සිදු කරමින් උපදින. එහෙම ඉපදුණු මේ සිතින් මොකක්ද වන්නේ? සිත ඉපදීම නිසා තවස්ස ධම්මා ජහිතා භවන්ති ධර්ම තුනක් නැවත කවදාවත් නූපදන ආකාරයෙන් දුරු වී යති. අර මේ ලෝකෝත්තර ප්‍රඥාවේ තිබුණු බලය ලෝකෝත්තර ප්‍රඥාව තිබුණු බලය ඒකයි කියන්නේ ප්‍රතිවේධ ඥාන. ප්‍රතිවේදඥාන. ඒ ප්‍රතිවේදඥානේ කුමක්ද දැනගත්ත ප්‍රතිවේදත්වයේ ප්‍රතිවේදයේ කියන එකත් තේරුම් ගන්න ඕන. ඒකනේ මතු කුට ගැනීමක් නෙවෙයි. අපිට මේ කාවහරි පේනකොට අපිට පේනවා මතු කුට ශරීරය. ඒ විදිහේ පෙනීමක් නෙවෙයි මේ ප්‍රතිවේදයේ. ප්‍රතිවේදයේ තිබෙන අපේන බව, දකින්න බව. මේක ඇතුළ පිට දෙකම දැකීමක් කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ සර්ව සම්පූර්ණ වශයෙන් දකින්න. ඒ විදිහේ දැකීමක් ප්‍රතිවේදඥාන. අනේ ප්‍රතිවේදඥානයෙන් දකින්න චතුරාර්ය සත්‍ය. ප්‍රතිවේද කරනවා චතුරාර්ය සත්‍ය. එතකොට ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව සමාපිරෙන්නේ අපි ධම්මචක්‍රය ගැන කියනකොට කීවේ ධම්මචක්‍රය කීවේ ඒ චතුරාර්ය සත්‍ය ප්‍රතිවේධකරණ ඒ ප්‍රත්‍යක්ෂ ඥානය ඒ කියන්නේ ලෝකෝත්තර ඥාන එයත් ඒක බුදුරජාණන් වහන්සේ බෝධිත්‍රම මූලෙහිදී තමන් වහන්සේ තුළ උපදවා ගන්න. ඒ උපදවාගත් ඒ ධර්ම එතන ධර්ම චක්‍රය. ඒ ධර්ම චක්‍රයේ කිව්වේ එතන ධර්මය කියේ චතුරාර්ය සත්‍ය. චක්‍රයේ කිව්වේ කෙලස්කපන ආයුධයක්. නිකන් කාටවත් හිංසාවක් නැති මේ ප්‍රෝධයක් නෙවෙයි. කෙලස්කපීමේ යන්ත්‍රයක් හැටියටයි එතන චක්‍රය කියන්නේ. ඉතින් ඒ චක්‍රයේ ඉස්සර චක්‍රායුධයෙන් කියලා එකක් තිබුණා. මායාවක් දමල ගැසුවයි කියන්නේ චක්‍රායුධයේ අන්න ඒ විදිහේ කපන ආයුධයක්. ඒ කැපීම දැක්වීමටයි ධම්ම චක්‍ර කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක පෙරළුවා කොහේදද නැත්නම් ඒක ක්‍රියාවට යෙදුවා ක්‍රියාවට පරිවර්තනය කළා තමන් වහන්සේගේ ධර්මයේ දේශනා කිරීමෙන් නේ දේශනා ධර්ම චක්‍රය පැවැත්වීම වශයෙන් ධර්ම සිසුපත්තනි. ඒ ධර්ම සිසුපත්තනිෙහිදී ඒ දේශනාව අසා සිටි මිනිසුන් අතර පස්වග භික්ෂුන් වහන්සේලාගෙන් එක්කෙනෙක් ඒ ධර්ම චක්‍රය ප්‍රතිවේධ ඥාන තමන් තුළ උපදවා ගන්න. ඒකෙන් කෙලෙස් කපලා සෝ සක්කාය දිට්ඨි විචිකිච්ඡාදී කෙලෙස් කපලා සෝවා මාර්ග ඵලයන්ට පත් වෙනවා. ඒ ධර්ම චක්‍රය පිළිබඳව බොහොම දෙනෙක් මේ චක්‍රය හරියටම දක්වන්නේ නැහැ. බොහෝ දෙනෙක් දක්වන්නේ ධර්ම චක්‍රය කියලා අර ගරාදි අටයි. ඒ ගරාදි අට ධර්ම චක්‍රයේ එක කොටසක්. මේකට එහෙම පිටින්ම ධර්ම චක්‍රය නෙවෙයි. ධර්ම චක්‍රයේ එක කොටසක්. එතන ධර්ම චක්‍රය කියලා ගන්නේ චතුරාර්ය සත්‍යයයි. ඒ චතුරාර්ය සත්‍යයේම අංග 24කින් යුක්තයි. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කැමති දෑ නොලැබීමේ දුක පංච උපාදාන ස්කන්ධ දුක්ඛය කියන අංග 12ක් තිබෙනවා. ඊළඟට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන කෘෂ්ණාව පිළිබඳ අංග 3ක් තිබෙනවා. පහළයි. නිර්වාණය පිළිබඳ එක අංගයක් නැත්නම් එකක් ගාර්භයක් දක්වන්නේ නිර්වාණය පිළිබඳ එහෙම ප්‍රභේදයක් නැහැ. නිවන නිවනමයි. අනිත් එක ආරියෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා ධර්ම චක්‍රයට පිළිය යුතුයි අර ගරාදි වශයෙන් දක්වන 24. ඒයින් යුක්ත එක. ඒක පේනවා අර මේ ධර්මාශෝක රජතුමා කරන ලද ධර්ම චක්‍රය. ඉතින් අන්නේ ධර්ම චක්‍රය කියන එහි අංග වශයෙන් දක්වන අටක් තමයි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8. මේ ලෝකෝත්තර වශයෙන් දක්වන මේ අංග 8. අනිත් ඒවා දැන් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය අපි දානයක් දෙනවා. ඒ දානය දෙන විට කම්මස්සකති සම්මා දිට්ඨිය හිතිහිතාදී කරා සම්මාසකත සම්මාද. එවිට ඒක ඥාන සම්ප්‍රයුක්ත පිනක් කරනවා. ඥාන සම්පන්න. ඒක ඊට పూర్වෙහි උපදවාගත් කුසල් සිත් වලින් සහ පසුවට ඇතිවන්නා වූ සිත් වලින් බලවත් කරගත් කලෙහි ඒ ත්‍රි හේතුක කුසලය උත්කෘෂ්ඨ ත්‍රි හේතුක කුසලයක්. ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයේ හේතුයෙන් ඒ මරණාසන්න අවස්ථාවේ වේදී මේ ජීවිතයේදී වේවා මේ ජීවිතයකදී වේවා විපාක දෙන දීම් වශයෙන් ඉදිරිපත් වුනොත් ත්‍රි හේතුක ප්‍රතිසම්පියක් ලබා දෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසම්පිය ලබන්නේ කොහිද? සුගතියෙහිද දුර්ගතියෙහිද? අන්න ඒ නිසා මේ සම්මා දිට්ඨියදී ඒ කුසල මාර්ගාංග අට සුගති ගාමී කරන මාර්ගාංග අට සුගතිය කරා ගෙන යන මාර්ගාංග අටක්ද වශයෙන්ද එවැගේම ඒවාම ලෝකෝත්තර වශයෙන් උපදනා කල නිවන කරා ගෙන යන මාර්ගාංග අටක් වශයෙන් අනිත් හතර ඒවා ගැන අපි කතා කිව්වේ ඒ හතර දුර්ගතිය කරා ගෙන යන මාර්ගාංග අතරක් වශයෙන්ද සැලකේ. අද එතන සිට අනිත් දවසේ කතා කරමු.